1558 වසරේ නිවාහාරික මාසයේ 4 දිනේ 7 වෙනි මාසේ 20 වෙනිදා භාවනා වැඩසටහන. කුද්දකනිකායේ ඇතුළත් වන සූත්‍ර දේශනාවක ගාථා පාඩයක් මුලින් සිහිපත් කරන්නම්. ධාතු සූත්‍රය. රූප ධාතුං පරිඤ්ඤයං අරූපේසු අසංකිතා නිරෝධේ යේ විමුච්ඡanti තේ ජනා මච්චු හායිනු. මහණෙනි, මේ ධාතුහු තිදෙනෙක් වෙත් කවර තිදෙනෙක් දෙයත් රූප ධාතුය, අරූප ධාතුය, නිරෝධ ධාතුය. මහණෙනි, මේ ධාතුහු තිදෙන වෙත් අපි අවබෝධ කරගත යුතු ධාතු වශයෙන් තුනක්, අවස්ථා වශයෙන් තුනක් පැහැදිලි කරනවා. යමෙක් රූප ධාතුව පිරිසිඳ දැන, මේ රූප ධාතුව කියන්නේ මෙන්න මේයි කියලා පිරිසිදුවම එයා දැනගන්නවා. අරූප ධාතුව ඒ නොපිහිටියාහු, අරූප ධාතේ නොයැලෙන කෙනෙක්. නිර්මා නිර්වාණේ අරමුණු කොට, එහෙමනම් අපි කියන්නේ ඒකට නිරෝධ ධාතුව. මෙදෙද්ද ඒ කීනාස්වරයෝ මරණය ඉක්මවා වූ වෙත් කියලා තමයි මේ ධාතු සූත්‍රයේ සඳහන් කරන්නේ. අපි හැමදාම කතා කළේ මේක නේද කියලා ඔබට තේරෙයි. ධාතු තුනයි. මොකද්ද? රූප ධාතුව, අරූප ධාතුව, නිරෝධ ධාතුව. ධාතු තුනයි. අපි හැමදාම කතා කළේ මේ ටික නේද කියලා ඔබට තේරෙයි. දැන් අපි අල්ලගන්නේ රූප ධාතුව නෙමෙයි. මෙහි කියන්නේ රූප ධාතුව අල්ලගන්න. කිසි දවසක උගන්වන්නේ. ඒ නිසා රූප ධාතු තමයි ඔය කේස් ලොන් ඇටමස්නහර කියන්නේ රූප ධාතු. අසුබේ කියන්නේ රූප ධාතුව. ඒ රූප ධාතුවක් තමයි වඩන්නේ. රූප ධාතුවකට සංකල්පයක් දෙනවා යා. ඊළඟට තියෙනවා අරූප ධාතුව. අරූප ධාතුව කියන්නේ කිසිවක් නැහැ. ශූන්‍යයි. හිස්. මේ ඔක්කොම අනිත්‍යයි. කියන පදනම යටතේ උච්ඡේදවාදයක් එයා හදා ගන්නවා. එහෙම නැත්නම් මේක මොකක්වත් නැහැ කියන පදනමක් උපදින්නේ, පදනමක් හරි උපදින්නේ නැති පදනමක් හරි කියන පදනම් යටතේ තෝක තමයි කියලා දෙන්නේ. ශාසත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය හැටියටත් එයින් වාදයකට එනවා. මෙහි අරූපේ අගය කරන්නේත් නැහැ, රූපේ අගය කරන්නේත් නැහැ. අපි අගය කරන්නේ කුමක්ද? නිරෝධය. නිරෝධය කියන්නේ කවරක්ද? නිරෝධය කියන්නේ රූප නිරෝධය, අරූපේ නිරෝධය. මොන ධර්මය? දැන් ඕක ඔය විදිහට මතු කරන්න බෑ ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් තොර වූ කෙනෙකුට. ඊටාම සරලයි. නමුත් ඒ අවබෝධඥානයකින්ම ඔබට ඇසෙන්නට ඕන, නුවණින්ම විමසන්නට ඕන. ගොඩාක් දෙනෙක් ධර්මය කියලා යමක් තේරුම් ගන්න උත්සාහ කරන මුළු ලෝකෙම හැමෝම එහෙමයි. ධර්මය කියලා යමක් තේරුම් ගන්න. මොනවද? මට අවබෝධ කරගන්න, මට වටහා ගන්න, මට දැනගන්න, මට දැකගන්න. දැන් ওই හැමතැනම මම නැද්ද? මම ඉන්නවා. එතකොට ප්‍රධාන බාධකයේ හැටියට බුදුරජාණන් වහන්සේ දස සංයෝජන වල තියලා පෙන්වලා තියෙන්නේ මොකද්ද? මම. සක්කාය දිට්ඨිය ආත්ම දෘෂ්ටිය මම. එහෙමනම් අර දැඩි චින්තනය තුළ යම්කිසි අවිද්‍යාත්මක සංකල්පයක් තැවරිලා ගෑවිලා යන්නේ නැද්ද? මම දකින්න ඕන. මම අවබෝධ කරගන්න ඕන. මට වැටහෙන්න ඕන. මට දැනෙන්න ඕන. දිනක් සරියුත් මහරහතන් වහන්සේගෙන් විමසුවා, ස්වාමීනි නිවන අවේදීතනම් සැප වෙන්නේ කොහොමද කියලා. වික්ෂුව ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළා, නිවන සැප වෙන්නේ ආයුෂ්මතුනි අවේදීත නිසාමයි. විඳින්නේ නැති නිසාම නිවන සැපයි. නිවන සැපයි. අවබෝධ කරගත්තට පස්සේ ඒක පුරුදු කරන්න දෙයක් නැහැ, දැනගන්න දෙයක් නැහැ, ග්‍රහණය කරන්න දෙයක් නැහැ, ලබන්න දෙයක් නැහැ, ඉදිරියට යන්න පිටුපසට යන්න ආයි වැටෙන්න දෙයක් නැහැ, බිඳෙන්න දෙයක් නැහැ. නිරෝධ ධර්මය එහෙමයි. ඒක විශිෂ්ට ඥානයෙන් දැකිය යුතු ධර්මයක්. සාමාන්‍ය ලෞකික ස්වરૂපයකින් කිසිසේත්ම දකින්න බැරි දෙයක්. ලෞකික ඥානයකින් දකින්න බැරි දෙයක්. ඒක තමයි ස්වરૂපය. දැන් අපිව ලොකු වචන හරි යොදාගෙන මේක විග්‍රහ කරන්න, මේ ලෞකික වචනවලට දැඩි පීඩනයක් දීලා උත්සාහ කළොත් එහෙම ඒ පුජ්‍යලයා පීඩණයට පත් වෙනව මිසක් ඒ නිර්වාණය කියන එක විග්‍රහ කරන්න බෑ. දැන් යම්කිසි පුජ්‍යලෙක් විචාරශීලී පුජ්‍යලෙක් නොවි කණුවක් වගේ ඉන්නවා. ඒ පුජ්‍යලයට අපි කොච්චර බරසාර වචන, කොච්චර අර්ථවත් වචන දීලා කිව්වත් ඒ අවබෝධයට ගන්නේද? එහෙම කරන්න බෑ. එහෙමනම් මම ඉස්සෙල්ලම ගිහිල්ලා මගේ පවුලේ කට්ටිය ඔක්කොම නිවන් දක්වන. ඒගොල්ලෝ දැකලා නැහැ. ඒකයි වැඩේ. මගේ හිතවත් හිතවත් අය ඔක්කොම නිවන් දක්වන. තේරුම් ගන්නද? එහෙම බෑ. ඉතින් ක්‍රමානුකූලව ඒගොල්ලෝ යොමු කරන්න හැකියාවක් තියෙනවා. ධර්මය අහන සැලැස්සීමේ. එහෙමනම් හොඳ විචාරශීලී බුද්ධියක් තියෙන්න ඕන. මොනවා ගැනද? දේශනා කරන ස්වාමීන් වහන්සේ ගැන හරි වචන ගැන හරි නෙමෙයි විචාරශීලීත්වයේ තියෙන්න ඕන. තමා පිළිබඳව විචාරයක් තියෙන්න ඕන. දැන් අපි ගොඩාක් කාලවලට ජීවිතේ අන් අය ගැන විචාරයක් කළාට අපි ගැනම අපි විචාරයක් කරගන්නවා අඩුයි. ඒ නිසා තමන්ගේ සමස්ත ඉන්ද්‍රිය පද්ධතිය ක්‍රියාකාරීත්වය මනස පිළිබඳව ලොකු විචාරශීලී බුද්ධියක් තියෙන්න ඕන. ගවේෂණාත්මක නුවණකින් බලන්න ඕන. ඔබ ධර්මයේ තේරුම් කරගන්නවා කියලා කියන්නේ ඔබව තේරුම් කරගන්නවා කියන එක. ඔබව සුභවාදී විදියට හරි අසුභවාදී විදියට හරි තේරුම් කරගන්න නෙමෙයි අවශ්‍ය කරන්නේ. මේ සුභවාදීත්වයට සහ අසුභවාදීත්වයට පෙරලි පෙරලි යන සමස්ත මානසික ස්වરૂපය. සමහර අය කියනවා තමා දිහා අසුභ විදියට බලන්න. සමහර කෙනෙක් කියන්න පුළුවන් සුභ විදියට බලන්න. ඒක වැදගත් නෑ. ඒක ලෝකේ කවුරුත් කරපු දේ කරන දේ. ඒතකොට යම් මේ මනස තුලම තියෙන යම් මනෝභාවයක් මුල් කරගෙන මනසේ යම් එක පාර්ශවයක් එක දෘෂ්ටියක් යටපත් කිරීම දව දෘෂ්ටියකින් ඒක බුදුරජාණන් වහන්සේගේ පහළවීමට කලින් ඉඳලා තිබිච්ච දෙයක්. ගොඩක් අය හිතුවා මේ ලස්සන දෙයට අපි ආස කරනවා. ඒක තමයි මේ නිවන් දකින්න බැරි කම කියලා. ඊට පස්සේ මේක අවලස්සනයි කියන සංකල්පය මතු කරගන්න උත්සාහ කරනවා. නිතරම ඇටකටු මස්සය මේව මතක් කර කර මේක පිළිකුල් පිළිකුල් කියලා කල්පනා කරගෙන හදනවා. නමුත් ඒක කවදාවත් කෙරෙන්නේ නැහැ. මේ මනෝභාවයක වුන් එක්තරා විදියක සංගවනවා. ඒකෙන් අපරාධයක් සිදු වෙනවා. ඒ තමයි මේ ජීවිතයේ පිළිබඳව එපා වීමක් ඇති වෙනවා. සමහර ලාට දැඩි එපා වීමක් ඇති වෙනවා. සියදිවි හානි කර ගැනීමක් වෙන්න පුළුවන්. ඒ වගේම එවැනි ආකාරයේ පිළිකුල් භාවනා ක්‍රමවේද ප්‍රගුණ කරන්න ගිහිල්ලා මලමිනී එහෙම ඉස්සරහා ඉඳගෙන භාවනාවල් කරන්න ගිහිල්ලා ලංකාවේදී සුදු ජාතික හාමුදුරු කීප දෙනෙක් මලා. මොකද හේතුව විස බීජ ගිහිල්ලා මලා. මලමිනී ඉස්සරහා ඉඳගෙන මලා. මේක පොතේ කියලා තිබුණා උඩින් යන්න පුළුවන් හත් දවසෙන් රහත් වෙනවා මේකයි නියම ප්‍රතිපදාව කියලා පුතජන අටුවාචාරයෙන්. ඒ කියමන් අහලා අර සුදු ජාතිකය උඩින් යන්න ගිහිල්ලා මේ ලංකාවේ මිනිසුන්ට වීරිය නැතුව ඇති ලංකාවේ මිනිස්සු මේ මොඩේ වගේ ඉන්නවා මම මේක උඩින් යන්න යන්න ඕන කියලා මිනිහ භාවනා කරලා කොහොම හරි මලා. පිස්සු වැඩිච්ච අය බොහොමයි. ඒකට හේතුව මනස තේරුම් කරලා දෙනවා වෙනුවට සමස්ත සමාජය තුල තියෙන්නේ මනෝභාවයන් තුල කුළු ගන්නවන එක. ඒ මනෝභාවයන් වල සංගවනෝ ඒගොල්ලෝ. ඒක මහා අපරාධයක්. කිසිදු මනෝභාවයකට පාත්‍ර විය යුතු නැහැ. ධාතු අපි කියලා දුන්නා තිදෙනෙක්. කවුද ඒ තිදෙන? කුමක්ද ඒ තිදෙන? රූප ධාතුවයි අරූප ධාතුවයි නිරෝධ ධාතුවයි කියලා තුනක් තියෙනවා. යම් කෙනෙක් රූප භවය පිරිසිඳ දැනගෙන අරූප භවයත් හොඳට දැනගෙන අපරූප භවයේ රූප භවයේ නොපිහිටා නිර්වාණය අරමුණු කොට එහෙම නැත්නම් නිරෝධය අරමුණු කොට යම් කිසි කෙනෙක් මිදෙනවද ඒ කෙනාට කියනෝ කීනාස්වරයෝ කියලා කියනෝ රහතන් වහන්සේලා කියනෝ. ඒ අයට මම කියනවා මරණය ඉක්ම වූ අය කියලා. මේ තින්නෝ මරණය ඉක්ම වූ තින්නතුන් ඒගොල්ලන්ට සතුටු වෙන්න උදාන වාක්‍ය කියන්න මට දර්ශනයක් තියෙනවා ඥානයක් තියෙනවා මරණය ඉක්ම වූ ඥානයක් මට තියෙනවා. ඒ ආර්ය භූමියට තමයි ඉස්සල්ලම අඩිය තියන්නේ. ඒ ඔක්කොම ගුණාංග ලැබෙනවා. ආර්ය භූමියට අඩිය තිබ්බා ආර්ය භූමිය තුල රජ වෙන්න ඕනේ ඊළඟට. ඒක තමයි අරිහත්ත්වය කියලා කියන්නේ. ආර්ය භූමියට අඩිය තිබ්බා කියලා කියන්නේ අමරණීය මාර්ගයට එයා පිය තැබුවා. කිසි කතාවක් නැහැ. දැන් බලන්න ඔබ සිටින්නේ කොහෙද? රූප භවයේ. ඔබ සිටින්නේ අරූප භවයේ. ඔබ සිටින්නේ ඇලීමේ. ඔබ සිටින්නේ ගැටීමේ. සාමාන්‍ය පුදුන් ජීවිතේ හිමයි. ඔබ ඉන්නේ සතුටේ. ඔබ ඉන්නේ දුකේ. ඔබ ඉන්නේ අදිමානයේ. ඔබ ඉන්නේ හීනමානයේ. ඔබ ඉන්නේ රාත්‍රී කාලයේ. ඔබ ජීවත් වන්නේ රහවල් කාලේ. ඔබ විඳින්නේ සැප. ඔබ විඳින්නේ දුක. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවේදිත ධර්මයක්, නිරෝධ සහගත ධර්මයක්, ලෝකෝත්තර ධර්මයක්. එහෙමනම් ඒ කිසිවක් නෑ. ඒ කිසිවක්ම නෑ. මේ ධාතු සූත්‍රයේම ඇති අපිට යම් කිසි කෙනෙකුට නිවන තෝරා බේරා ගන්න. නිරෝධ ධර්මයක් ඔබේ ඇස කන නාසය දිව ශරීරයට ගන්න පුළුවන්ද? බෑ. ඔබේ මොළේට නිරෝධ ධර්මයක් ගන්න පුළුවන්ද? බෑ. මොළේ හැදිලා තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා ගන්න විතරයි. ඊට පස්සේ මොන සතාට වුණත් එහෙමයි. දැන් ගඩවිලා වගේ සතෙකුට යාට ඒ ලොකුවට කන් ලොකු නාස් ඒව නැති වුණාට ඒ සතත් ඒව ගන්නවා. ඒක ක්‍රමවේදේ විතරයි වෙනස්. එයාගේ ජීවන පැවැත්මට අවශ්‍ය කරන ඒ සංඥා පද්ධතියක් ඒක ඇතුළේ වැඩ කරනවා. දැන් මේ කියා පාන්නේ හැමදේම නිත්‍ය කරගන්න උත්සාහ කරනවා. කවුද? මේ ලෝකේ මිනිස්සු හැම මොහොතකම යමක් නිත්‍ය කරගන්න උත්සාහ කරනවා. ඉතින් පුතඥන මනසේ සංකල්පයේ හැටි කොච්චර ප්‍රබලද කියනවනම් අනිත් තිය ධර්මයක් දේශනා කළත් ඒකත් නිත්‍ය කරගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අනිත්‍ය ධර්මයක්. අපි හාමුදුරු ටිකේකතු වෙලා මොකද කරන්නේ? ඒක නිත්‍ය කරගන්නවා. ඒක ආත්ම කරගන්නවා. ඈ ඒක සැප ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? අර නිත්‍ය කරගත්ත ධර්මතාවල ඇලෙනවා. ඒගොල්ලෝ හිතනවා පිළිකුල් කිරීම තමයි හොඳ. එතකොට ඒක නිත්‍ය. ඒක තියෙනවා. අරූපය තමයි හොඳ, ධානය තමයි හොඳ කියලා උන ධානයේ ඇලෙනවා. ආකල්පයේ ඇලෙනවා. දෘෂ්ටියේ ඇලෙනවා. ඒකට වීමක් තියෙද? ඒකට වෙන්නේ. ඒ නිසා තමයි පුහුදුන් චින්තනයකට මේක තේරුම් ගන්න බෑ. අවබෝධාත්මකව බුදුරජාණන් වහන්සේගේ සමයේ ඉඳලම මේ පැමිණි ආර්ය පරම්පරාව නිවෙන්න ගියපු පහනක් කොහොම හරි නැවත දැල්විලා ලෝකේ තියෙනවා. ඒක යම් හේයකින් නෙවුනා නම්, එක්කෙනෙක් හරි නැතුව ගියා නම්, සැඟවිලා කොයි බහරි තැනක කෙනෙක් ලෝකේ කවදාවත් ආයි මතු කරගන්න බෑ. ආයි මෛත්‍රී බුදු කෙනෙක් බුදු වෙනකම් මතු කරගන්න බෑ. ඒකට හේතුව මිනිස්සයා හිතන්නේම, මිනිස්සයා චින්තනය කරන්නේම එයාගේ ඉන්ද්‍රියන් වලට බැසගෙනමයි. එයාට ඉන්ද්‍රිය ඥාන ඉක්මවන්න පුළුවන් කමක් නෑ. ඊටාම කලාතුරකින් මේ ලෝව පහළ වෙන අසිරිමත්ම විශිෂ්ටම මහා පුරුෂයෙකු විසින් බුදුරජාණන් වහන්සේ වෙන උත්සමයකට විතරයි ඒක ස්වයං අවබෝධය තුළින්ම පහළ කරගන්න පුළුවන්. නිසා අපි මේ ගරු කරනවා, හැමදාම වන්දනා කරනවා, ස්තුතිවන්ත වෙනවා, අගය කරනවා මේ ආර්ය පරම්පරාව රැක්ක ඒ ගුණ උතුමෝ නිසාමයි ඔබ නිවෙන්නේ, අප නිවෙන්නේ. ඒ පරම්පරාවේ කෙළවර හොයාගෙන ගියාම බුදුරජාණන් වහන්සේ තමයි ඒ නිර්වාණ ගංගාවේ ආරම්භකය, මුලම කෙළවරේ ඉන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට ඒ බුදුහාමුදුරුවන්ට ඥාතිකම් කියනකොට බුද්ධ පුත්‍රයෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඉපදුණු කෙනෙක් බවට එයා පත් වෙනවා. ඔබටත් වෙන්න පුළුවන්. ඔබටත් වෙන්න පුළුවන්. මෙහි විකෘතියක්වත් ප්‍රකෘතියක්වත් නැහැ. මේක නිරෝධ ධර්මයක්නේ. අපිට විකෘතිත් එපා, ප්‍රකෘතිත් එපා. දැන් මේ ලෝකේ තියෙනනේ මේක පරම සත්‍ය වූ කියලා ධර්ම කියනවනේ. මේක පරම සත්‍ය වූ ධර්මය නෙමෙයි. පරම අසත්‍ය වූ ධර්මයකුත් නෙමෙයි මේක. මේක නිරෝධ ධර්මය. මේක රූප ධාතුවේ ඇලෙන්නේත් නැහැ, අරූප ධාතුවේ ඇලෙන්නේත් නැහැ. නිරෝධ ධාතුවේ තමයි අපි ඇලෙන්නේ. නිරෝධ ධාතුවේ ඇලෙනොයි කියන වාචික ස්වභාවයෙන් ඒක කතා කළාට නිරෝධ ධාතුවත් තුළ ඇලීමක් තියෙන්න පුළුවන්ද? ඇලීමක් තියෙන්න බෑ. නිරෝධ ධාතුවක් තුළ ඇලීමක් තියෙන්න බෑ. ගැටීමක් තියෙන්නත් බෑ. නිරෝධ ධාතුවක් තුළ පුජ්‍යලයක් ඉන්න පුළුවන්ද? පුජ්‍යලයක් නෑ. නිරෝධ ධාතුවක් තුළ සීලබ්බත පරාමාස තියෙන්න පුළුවන්ද? සීලබ්බත පරාමාසනය. නිරෝධ ධාතුවක් තුල විචිකිච්ඡාවක් තියෙන්න පුළුවන්ද? විචිකිච්ඡාව නැහැ. විචිකිච්ඡාව තියෙන්නේ පුජ්‍යලත්වයේ තියෙනකම්. පුජ්‍යලයට නෙවෙයි විචිකිච්ඡාව තියෙන්නේ. පුජ්‍යලයට නෙවෙයි සීලබ්බත පරාමාස තියෙන්නේ. පුජ්‍යලත්වයේ ඉක්මවනවත් එක්කම නිරෝධ ධාතුව, නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ ගමන් කරන කෙනාට අශේෂ විරාග නිරෝධ වෙනවා හැම මොහොතකම. එයා අනිත්‍යවත් නිත්‍ය කරගන්නේ නැහැ. අනිත්‍ය අනිත්‍ය ලෙස දකින්නයි කියන ගැඹුරු පරමාර්ථය ඔන්න හඳුන ගන්න අවස්ථාව. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්ම දකින්නවා කියලා මේ ධර්මයේ නොයිකුත් තැන්වල කියවෙන ඔබට ටීවී එකෙත් හඳුරු කියනවා එනවා. හැබැයි උන්වහන්සේලා මොකද්ද කිව්වේ කියලා දන්නේ නැහැ. අනිත්‍ය දේ නිත්‍ය කරගන්න නැතුව දකින්නයි කියන එක තමයි අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්ම දකින්න මහණෙනි කියන වචනේ නිතර බුදුහාමුදුරු එදා දේශනා කරේ ඒකට. නමුත් අද හාමුදුරුවෝ එහෙම දකින්නවද? නෑ. උන්වහන්සේලා දකින්නේ අද පින්නතුන් දකින්නේ අනිත්‍ය නිත්‍ය කරගන්න. මොකද්ද? එයා ඒකට පදනමක් හදනෝ, ඒකට සංකල්පයක් හදනෝ, ඒකට ගුණයක් හදනෝ, ඒකට සංස්කාරයක් හදනෝ, ඒකට සංඥාවක් හදනෝ, ඒකට නාම රූපයක් හදනෝ, ඒව සලායතන වලින් ගන්නෝ. අන්න ඊට පස්සේ ඒකට එයා අනිත්‍යයි කියලා ලියලා පෙන්නනවා. කියන්න තියෙන හොඳම දේ තමයි අනිත්‍ය ගැන කියන්න කිව්වහම එක ශිෂ්‍යයෙකුට ඒ ශිෂ්‍යයා හිස් කොළයක් ගෙනල්ලා දුන්නා. ගෙනල්ලා දීලා කිව්වේ මොකද්ද? මේක තමයි අනිත්‍ය කිව්වා. අනිත්‍ය ලියන්න බෑ. අනිත්‍ය ලියන්න බෑ කාටවත්. නිරෝධය ලියන්න බෑ කාටවත්. විමුක්තිය ලියන්න බෑ කාටවත්. කතා කරන්නත් බෑ. ඒගෙන ඒ කතාව තමයි මේ කියන්නේ. ඒ නිසා මේ වචනවල ඇත්තක් නෑ. මම මේ කතා කරන වචනවල ඇත්තක් නෑ. යමෙකුට පුළුවන් නම් මේ වචන අතික්‍රමණය කරලා දකින්න ඔබ ඇත්ත දකිනවා. ඒකයි මේ හැම වචනයක්ම බිඳින ආකාරයට තමයි කියවෙන්නේ. ඒ නිසා තමයි දෘෂ්ටි නෑ මේ වචනවල. වචනවල ලෝභ ద్వේෂ මෝහ දෘෂ්ටි නැහැ. මේ වචන වලින් තොර වූ අවස්ථාවේ සත්‍ය තියෙන්නේ. නමුත් වෙන විදියක් නැහැ ඔබට මේ දේ කියා දෙන්න. නිහඬව ඉඳලා බෑ. ඒ නිසා කතා කරනවා. නැත්තම් මේ වචනවල කිසිදු ඇත්තක් නැහැ. වචන සම්මුති ලෝකේ පුතඥයන්ගේ දෙයක්. එහි තුල තියෙන නිර්මාණයක්, සංකාරයක් සහ රූපාන්තයක් සහ අරූපාන්තයක්. නිරෝධ ධර්මයේ ගොඩනගන්න බැහැ වචනවල. කිසිසේත්ම නිරෝධ ධර්මයේ ගොඩනැගෙන්නේ වචනවල. චක්‍රයට හසු වෙන, රෝධයට හසු වෙන ධර්මයක්ම තමයි වචන වලින් ගොඩනගන්නේ. මේ චක්‍රයෙන් නිදහස් වෙන්න ඕන. ඒවන් තිපරිවට්ටං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි. සුවිසුද්ධං අහෝසි කියන්නේ හරි පිරිසිදුවම. අහෝසි කියලා කියන්නේ ඒ ඔක්කොගෙම නිදහස් වුණයි කියන එක. සුවිසුද්ධං කියන්නේ පිරිසිදුවම නිදහස් වුණා. මොනවද? ක්ලේශ වට්ටි, කම්ම වට්ට, විපාක වට්ට කියන අවස්ථාවනවල. ඒ වගේ වචන වලින් කිව්වහම වැඩි ඔය සංඥාවල් ඇවිල්ලා නැති නිසා සාමාන්‍ය වචන වලින් අපි කතා කරලා විග්‍රහ කරන්නේ තේ ධර්ම ඒ කොටස්ම තමයි. තේරෙන කරුණ වලින් කිව්වම ලේසි. නැත්තම් භාෂාව ඉගෙන ගන්නම තායි කාලයක් යනවා. එයිසම් බුදුරජාණන් වහන්සේ භාෂාවක් උගන්වන්න ගියේ නෑ ඒ කාලේ කාටවත්. ඒ මිනිස්සුන්ට තේරෙන වෘත්තිය තුලින් නිවන තෝරලා දුන්නා. එනිසා ඔබට තේරෙන වචන වලින් අපි කියලා දෙන්න. දැන් මේ දේවල් ඔබ පැමිණුණොත් මම මේ අහනවා කියන පදනමට එතන දෝෂයක් හට ගන්නවා. ඒ වගේම මේ දේ මටයි කියන්නේ කියලා හිතනොත් එතන දෝෂයක් හට ගන්නවා. මේ දේවල් මම පිළිපැදිය යුතුයි කියලා තේරුම් ගන්න ගියොත් එතන දෝෂයක් හට ගන්නවා. එහෙනම් මුකුත් නැහැ මම ඔය ඔහෙ අහගෙන ඉන්නවා වාඩි වෙලා ඉන්නවා. එතන දෝෂයක් හට ගන්නවා. එතකොට අහන්න පුළුවන් හාමුදුරු මොකක්ද අපිට කරන්න කියන්නේ එහෙනම්? මම නතර වෙලා සිටින්නේ ඔබ නතර වන්න. ඒ කරන්නනේ යන්න හැමදෙස්සෙම මට කරන්න දෙයක් යන්න. හරි වැඩකාරයෝ. හැමදෙස්සෙම වැඩක් හොයනෝ. හැමදෙස්සෙම දුවන්න තමයි හොයන්නේ. දුවදුවා කියනෝ මට හරි වෙහෙසයි. මට වෙහෙස නිවා ගන්න ඕන. වෙහෙස නිවා ගන්න කියලා ආයෙ අහන්නේ කරන්න වැඩක්. වෙහෙස නිවා ගන්න කියන අහන්න ඕන මම විවේකයෙන් ඉන්නේ කොහොමද කියලානේ. එයාට මට කරන්න වැඩක් දෙන්න. වෙහෙසයි ආයෙ වෙහෙස නිවා ගන්නත් වැඩක් කරන්න ඕන. හරියට මේ ලෞකික ලෝකෙ මිනිස්සු වගේ. ලෞකික ලෝකෙ සියලුම මිනිස්සු මැරීගෙන දුක් විඳින්නේ කොමකටද? සැප විඳින්නේ ජීවිත කාලෙම මැරෙනවා සැප විඳීම සඳහා. සැප සොයා දුක් විඳිනවා, අවසානයේ සැප නැති වෙලා යනවා. ඉතින් මේ සැප සෙවීමම තමයි දුක කියන එක තේරුම් කරගත්තනම් එයා නතර වෙනවා එතන. මේ කතා කරන්නේ ශක්ති ප්‍රමාණය යන ගමන ගැන නෙමෙයි, කකුල් කඩාගෙන ධර්මය පැත්තකට දාලා යන මිනිස්සු ගැනයි ඔය කිව්වේ. නැත්නම් ශක්ති ප්‍රමාණයකින් ඒ කටයුතු කරන්න ඕන. ඔබ අසන්නට එපා මගෙන් මම මොකද්ද කරන්න ඕන කියලා. මම කරන්න ඕන භාවනාව මොකද්ද කියලා මගෙන් අසන්නට එපා. ඔබ අසන්න. මම මේ ක්‍රියාවෙන් නිදහස් වෙන්නේ කොහොමද? හැමදාම මම වැඩකාරයෙක්, තණ්හා දාසෝ. මම තණ්හාවට දාසයෙක්, මම වැඩකාරයෙක් වෙලා හැමදාම මම වැඩ කරනවා. මං කොහොමද මේ ක්‍රියාවෙන් නිදහස් වෙන්නේ? ඔබත් කල්පනා කරන්න ඕන මම කොහොමද මේ ක්‍රියාවෙන් නිදහස් වෙන්නේ? ඒ මම කියන වචනය නිතරම භාවිත කළාට ඔතෙන්ට අපි වෙනතුන් මතකේ තියාගන්න හිස් තැනක්. මම කියන වචනේ ප්‍රකාශ වෙනකොටම ඒ මම කියන වචනේ ශබ්දයක් වශයෙන් නැගෙන්න ඕන නිසා කියනවා. නමුත් එතන හිස් තැනක් කියලා මතක තියාගන්න. ප්‍රකාශ වෙන්නේ හිස්තනක් කියලා මතකෙ තියාගන්න. නැත්තම් ඒ හිස්තනක් ගන්නෙ නැතුව එයා මම කියන අකුරු දෙක ග්‍රහණය කරලා ගත්ත ගමන් මේක වරදලා යනවා. දැන් මේ ධර්මයේ මම වඩන්න ඕන. දැන් මම කියන වචනේ කියවෙනකොට මෙතන අර හිස්තනක් හැටියට එතන ගන්න. නැත්තම් මම කියන වචනේ ග්‍රහණය වුණොත් ධර්මය හැෙන්න නැතුව යනවා. ඊළඟට කියන්න පුළුවන් හැමෝටම හිස් තැන අරූප ධාතුව ග්‍රහණය වෙනවා නේද? දැන් රූප ධාතුව අයින් කරන්න ගියපු ගමන් එතන අරූප ධාතුව ඊළඟට. ඉතින් ඒක තමයි කියන්නේ මේ දේශනා ප්‍රාතිහාරයක් කියලා කියන්නේ. හරි අමාරු වැඩ. දැන් මම කල්පනා කළා හරිද මම කිව්වා කියලා. නෑනේ මේ මිනිස්සු මම කියන වචන දෙකෙන් අයින් කළා. ඒ කියන්නේ රූප ධාතුව අයින් කළා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද? හිස් තැනක් එතන දාගන්න කියලා කියනකොටම අරූප දාද මම කල්පනා කරලා මං හරියට කිව්වද වැඩි බලනකොට නෑ ඒකේ දෝෂයක්. ඉතින් මං ආයි කල්පනා කරලා මේ හැදුවා ඒක. ඉතින් ධාතු කොටස් තුනයි රූප ධාතුවයි අරූප ධාතුවයි නිරෝධ ධාතුවයි. දැන් අපි එන්න ඕන රූප ධාතුව ඉක්මවලා අර මම කියන වචන දෙක ඉක්මවන්න ඕන. ඊට පස්සේ හිස් තැන අරූප ධාතුව ඉක්මවන්න ඕන. ඊට පස්සේ අපි එන්නේ කොහටද? නිරෝධ ධාතුව. දැන් නිරෝධ ධාතුව කියලා කියන්නේ ඒක කොතනද, කොයි විදිහටද, කොයි ආකාරයටද ඔන්න බලන්න ඥානෙ. දැන් ඒක ගවේෂණය කරන්න. රූප ධාතුව කියන්නේ මම අක්ෂර දෙක ආවා. මේක එක අවස්ථාවක් මේ රූප අරූප විග්‍රහ කරන මේක වෙන විදියවල් වලටත් විග්‍රහ තියෙනවා. හොඳේ. හොඳේ රූප ධාතුව කියන්නේ ඔන්න රූප දෙකක් නේ. රූප සංඥා දෙකක් නේ මම කියන්නේ. ඒක සරලයි. දැන් මිනිස්සේ කියන්නේ රූප සංඥාව. දැන් මම කියන අකුරු දෙකත් රූප සංඥාව. ගහක් කොළක් කියන්නේ රූප සංඥාව. දැන් මේ මම කියන අකුරු දෙක උන රූප සංඥාව. ඊට පස්සේ අරූප සංඥාව. දැන් ওই දෙකේ පැටලි පැටලි ඉන්නේ නැතුව ඔබ නිරෝධ සංඥාව කියන එක හොයන්න. රූප සංඥාවත් අතහැරලා අරූප සංඥාවේ නොරැඳී නිරෝධ සංඥාව සොයන්න. දැන් ඒ ගමන ආරම්භ කරන්න. යාදිසං වපති මේ යන්තාදි සංහරතේ ඵලං. ඔබ වපුරන්නේ යම් බීජයක්ද ඔබට ඵල වශයෙන් ලැබෙන්නේ එම ඵලමයි. එමනම් ඔබ නිරෝධේ සොයන කෙනෙකුට ප්‍රතිඵලය වශයෙන් ලැබෙන්නේ නිරෝධය. අකාලිකත්වයේ පුරණ කෙනෙකුට සොයන කෙනෙකුට අකාලිකත්වයේ ලැබෙන්නේ. අකාලිකත්වයේ දකින්න අකාලික ඇසක් තියෙන්න ඕන. නිරෝධයේ දකින්න නිරෝධ ඇසක් තියෙන්න ඕන. විමුක්තිය දකින්න විමුක්ති ඇසක් තියෙන්න ඕන. විමුක්තිය ඥානනය කරගන්න විමුක්ති ඥානයක් තියෙන්න ඕන. ලෝකෝත්තර බව දකින්න ලෝකෝත්තර ඇසක් තියෙන්න ඕන. ලෞකික ඇසෙන් ලෝකී ඇසෙන් ලෝකෝත්තර බව දකින්න බෑ. විමුක්ති නොවු ඇසෙන් විමුක්තිය දකින්න බෑ. සංස්කාරක ඇසෙන් අසංකාරිකත්වය දකින්න බෑ. එහෙමනම් බලන්න ඔබ දකින්න ඇස ඒ දහමට අනුව අනුගත කරගත්තද කියලා. විමුක්තිය දකින්න විමුක්තිය ඇසින්, අසංකාරිකත්වය දකින්න අසංකාරික ඇසින්, අවේදී තත්වය දකින්න අවේදීත සිතින්, විමුක්තිය දකින්න විමුක්ති ඥානයෙන්. විමුක්තිය ගැන සිතන්න පුළුවන් විමුක්ති සිතෙන්. විමුක්තිය කියන්නේ නිදහස. අසංකාරිකත්වය කියන්නේ නිදහස. අවේදී තත්වය කියන්නේ නිදහස. අකාලිකත්වය කියන්නේ නිදහස. ආවරණ නැති හේවත් නිරාවරණ වී ඇති ආවරණ නොවු දෙයනම් නිර්වාණයයි. ආවරණ නැති මිනිස් ලෝකේ හැම දෙයක් දිහා බලන ආවරණය කරගෙන ඥානෙ ආවරණය කරනවා. ආගම් වලින් කරනවා ඥානෙ ආවරණය කරනවා. එතකොට ආගමික ස්වરૂපයක් පේන්නේ. සංස්කෘතියෙන් වාර්ගිකත්වයෙන් ජාතිකත්වයෙන් මිනිස්සුන්ගේ ඔළුව ආවරණය කරනවා. ආවරණය කළාට පස්සේ නිර්වාණයක් පේන්නේ නැහැ. ආවරණයම තමයි පේන්නේ. දාපු දෙයියෝ දාපු ආගමික සංකල්පේ තමයි. පව් කියලා පින් කරනවා, පින් කියලා පව් කරනවා, පව් පින් පටලවාගෙන කරනවා, දෙලෝ පිරිහව ගන්න ওই මිනිස්සු මානසික ආතතියෙන් ජීවත් වෙනවා. ඔහු මොන ආගමක ඉන්නවද කියන එක නෙමෙයි වැදගත්, මොන තරම් සැහැල්ලු මනසක් තියෙනවද කියන එක පමණයි වැදගත්. නිදහස් මනසක් තියෙනවද කියන එක පමණයි වැදගත්. මේ ලෝකේ ප්‍රශ්න නම් විසඳලා ඉවර කරන්න බෑ. මිනිස්සු ඔක්කොම නිවන් දක්වලා ඉවර කරන්නත් බෑ. සත්තු ඔක්කොම නිවන් දක්වලා ඉවර කරන්නත් බෑ. ඉතින් ලෝකේ ප්‍රශ්න ඉවර කරන්න උත්සාහ කරන්නත් එපා. ලෝකේ ඉන්න ඔක්කොම නිවන් දක්වලා උත්සාහ කරන්නත් එපා. තමන් නිවන් දකින්න, තමන් තේරුම් කරගන්න, තමන් ඒ සෝයේ ඉන්න, ඒ සෝයේ ඉඳගෙන ඒ සෝය සොයාගෙන යන කෙනෙකුට යමක් දෙනවා. ආහාර ටිකක් හොයාගෙන යන කෙනෙකුට, ආහාර තියෙන කෙනෙක් මොකද කරන්නේ? ආහාර ටිකක් දෙනවා. නිවන සොයාගෙන යන කෙනෙකුට නිර්වාණය ටිකක් කියලා දෙනවා. ඔබ ආවරණ නැති මිනිසෙක් වෙන්නටයි මේ ධර්මයේ කියා දෙන්නේ. නිර්ආවරණීත් මිනිසෙක් වන්නයි මේ කියන්නේ. ඔබ මොනවින්ද බලන්න ආවරණය කරගෙන තියෙන්නේ? මේ තමම ආවරණය කරගෙන වසාගෙන ඉන්නවා. මොනවින්දකින්ද බලන්න වසාගෙන ඉන්නේ? දෘෂ්ටි වලින්, සංකල්ප වලින් වසාගෙන තියෙන්නේ. යමකින් වසාගත්තොත් ඒ වසාගත් දෙයට අනුවම තමයි ලෝකය ග්‍රහණය වෙන්නේ. කිසිවකින් වසා නොගන්න ආවරණ නැති නිර්වාණය දකින්න බැඳීම් නැති වසාගත් දෙයක්, සංගවාගත් දෙයක් මුකවත් නැහැ. ඒ ඥානීය විමුක්තිය, ඒ ඥානීය නිදහස්, ඒ සිත විමුක්තිය, ඒ සිත නිදහස්. අවේදීතයි, ඒ සිතට දැනෙන දෙයක් නැහැ. දුකක් හරි සපක් හරි උපේක්ෂාවක් හරි කිසිවක් දැනෙන්නේ නැහැ. නොදැනෙනවයි කියලා හඳුනා ගැනීමකුත් නැහැ. කිසිවක් දැනෙන්නේ නැහැ. නොදැනෙනවයි කියා හඳුනා ගැනීමක්ද නැහැ. ඒ තේරුම් ගන්න උත්සාහ කරන්නේ ඒ ස්වභාවයක් වෙන්නට ඉඩ හරිනවා. ජලයේ ස්වභාවයෙන් පහළට ගලාගෙන යනවා. අහසේ ඉඳලා වහිබිඳු ස්වභාවයෙන් මහ පොළොවට වැටෙනු. ඉර ස්වභාවයෙන් පායනු. මේ මහා බල සම්පන්න බොහෝ ක්‍රියාකාරකම් සිදුවෙන්නේ මිනිසාට ප්‍රයෝජනවත් ස්වභාවයෙන්. එහෙත් මනුෂ්‍යයා ස්වාභාවිකයි. මහා පෘථුවිය ස්වභාවිකයි. එහි සියලුම ක්‍රියාකාරකම් ස්වභාවිකයි. ඔබත් ස්වභාවික වෙන්න. එවිට සමස්ත විශ්වයේම ඇති ස්වභාවිකත්වයේ රසය, ගුණය, ආස්වාදය ඔබ ලබනවා ඇති. ඒක ඊටාම මිහිරි වූ ආස්වාදයක්. ඒ විශ්වීය වූ ස්වභාවික වූ ආස්වාදයක්. ඒ පුජ්ජල ආස්වාදයක් නොවේ. සාමාන්‍ය අය ළඟ තියෙන පුජ්ජල ආස්වාදය. පුජ්ජලත්වයේ අභිභවා යන කෙනාගේ ආස්වාදය විශ්වීය ආස්වාදයක්, ස්වභාවික ආස්වාදයක්. සාංසාරික මමත්වය නිරන්තරයෙන්ම ඔබව ඇදගෙන යන්න බලන්නේ ඉන්ද්‍රයන්ගේ දිශාවට. ඉන්ද්‍රයන් වෙත ඔබ විශේෂ ඥානයෙන් නිරෝධ ධර්මය කරා යොමු කළ යුතුයි. අකුප්පාමේ චේතෝ විමුක්තිය. කිසිත්ම නැති කිසිදු දෙයක් ග්‍රහණය නොකළ චේතෝ විමුක්තියයි. එය ක්‍රමානුකූලව සියලුම ඉන්ද්‍රිය ශක්තියෙන් දිය කර හැර ඉන්ද්‍රිය බලය පරදවා යන ලෝකෝත්තර බලයක්, නිරෝධ බලයක් ඔබ තුල ඇති කරන්න ඕන. එහි රූපයක් නැත. එහි සංඥාවක් නැත. එහි සංකාරයක් නැත. එහි විඥානයක් නැත. එහි නාම රූප සලායතන නැත. එහි අතීතය නැත. එහි අනාගතය නැත. එහි වර්තමානය නැත. එහි සුඛ වේදනා නැත. එහි දුක් වේදනා නැත. එහි උපේක්ෂා වේදනා නැත. එහි බොරුව හා ඇත්ත නැත. එහි වචන නැත. එහි ස්ත්‍රී භාවාත්මය, පුරුෂ භාවාත්මය, දේව බ්‍රහ්ම භාවාත්ම නැත. එහි කිසිදු පුජ්‍යලයක් නැත. එහි මොනම ආකාරයකවත් ක්‍රියාකාරකමක් නැත. එහි ඇත්තේ නිරෝධය පමණයි. එහි අන්ධකාරය හා ආලෝකය නැත. එම දැක්ම තුළ ඉදිරියක් හෝ පිටුපසක් නැත. එම දැක්මේ ආරම්භයක් හෝ අවසානයක් නැත. එම දැක්ම දකින්නා වූ පුජ්‍යලයෙක් නැත. එම දැක්මයි ඔබ දැකිය යුත්තේ. එය දකින්නා වූ පුජ්‍යලයෙක් නැත. එම දැක්මයි ඔබ දැකිය යුත්තේ. සම විටම පුජ්‍යලත්වය අතහරින්නට උත්සාහවත් වන්න. සම විටම වේදනාව අතහරින්නට උත්සාහවත් වන්න. සම විටම රූප අරූප උපාදානයේ නිදහස් වීමට උත්සාහවත් වන්න. කිසිවෙක් නොවන්න. පුජ්‍යලත්වයෙන් නිදහස් වන්න. වේදනාවෙන් නිදහස් වන්න. වචන වලින් නිදහස් වන්න. සමහර දේවල් අතහරින්න බැරි මගේ නිසා. සමහර දේවල් අතහරින්න බැරි ලස්සන නිසා. සමහර දේවල් අතහරින්න බැරි ගැටීම නිසා. ඔබට නිවනක් නැහැ ඇලීම තුල, ගැටීම තුල, උපාදානය තුල සිටින තුරු. ඒ නිසා හේතු සාධක සහිතව ඇලීමට වඩා හොඳයි හේතු සාධක රහිතව, හේතු සාධක නැතුව අතහරින්න. පිළිකුල් නිසා අතහරිනව නෙමෙයි, ලස්සන නිසා අතහරිනව නෙමේ, මැරෙන නිසා අතහරිනව නෙමේ, හේතු සාධක රහිතව අතහරින්න. හේතු සාධක සහිතව අතහැරියොත් ඔබ නැවත උපාදානයකට වැටෙනවා. හේතු සාධක රහිතව, හේතු සාධක නොමැතිව අතහැරියොත් ඔබ හේතුන්ගෙන් හේතු භංග කළා, ඔබ නිරුද්ධ වෙනවා, හේතුන්ගෙන් නිදහස් වෙනවා. අතහැරීමත් අතහරින සියල්ල අතහරින ඥානය සිත මෙහෙවන්න. අතහැරීමත් අතහරින ඥානය සිත මෙහෙවන්න. අර දහම් සුර රජුරවන්ට වගේ ඔබටත් සිදු වුණොත් කවදක හරි කන්දක් උඩ ඉඳලා යකාගේ කටට පණින්න. සාමාන්‍ය සංවේදනාවල ඉන්න කෙනෙක් නම් කියන්නේ අනේ මට බෑ මට බෑ, ධර්මයේ නෙමෙයි රජකම ලැබුණත් මම නම් මොනවා ලැබුණත් පණින්නේ නැහැ කියලා කියනවා. ඉතින් බොහොම සතුටින් සහම්සොන රජුරෝ මේ ධර්මයේ සොයන කෙනා මේ යකාගේ කටට පයින් නොකියපු බණපදයට. දැන් මේ ලැබෙන දේ කලින් දකින්න බෑ. මේක ඇඩ්‍රස් නැතුව යන ගමනක් නේ. දකින දේ කලින් දැකලා යන්න බෑ. දැක්කට පස්සේ තමයි තේන්නේ. ඒකනේ අර ඒකේ තේරුම ඒකයි. දැන් යකා කියන බණපදේ කියන්න බෑ මට. බණපදේ කියන්නේ කන්දින් පල්ලෙහාට පැන්නට පස්සේ, ඒ කියන්නේ ජීවිත ආසාව කියන එක අතහරින්න ඕන. අතහැරියට පස්සේ කන්දින් පල්ලෙහාට එනකොට මොකද බ්‍රේක් ගහන්නේ මග? ඈ? දැන් කන්දින් පල්ලෙහා යකා බණපදේ කිව්වේ නැහැ කියලා බ්‍රේක් ගහන්න බෑ. බ්‍රේක් ගහන්න බෑ. ලිම්ම ජීවිත ආසාව අතහැරිය. එතකොට බණපදේ ඇහෙන්නේ. ජීවිත ආසාව අතහැරීමෙන් තමයි සද්ධර්මය අවබෝධ කරගන්නේ කියන බණපදේ ප්‍රායෝගිකව යකා ඉගැන්වුව දහම්සොට රජුරවන්ට. කවුද එතන හිටියා කියලා පෙන්නන්නේ? සක්‍රදේවේන්ද්‍රය විස්මවාගෙන හිටියා කියලා සඳහන් කරනවා. සක්‍රදේවේන්ද්‍රය කියලා කියන්නේ මේ ස්වභාවික ධර්මය. මේක කතාවක්. ධර්මය අවබෝධ කරගන්න තියෙන කතාවක් මේක. ඒ කතාව ආශ්‍රයෙන් ලොකු ගැඹුරක් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ දෑතින් වඩා ගත්ත කියලා කියනවා ඒ සක් දෙවිඳු ඒ තුළ ඇතේන. ඒ ධර්මයත් එහෙමයි. මුලින් පේන්නේ හරි යකෙක් වගේ. ඒ ධර්මයේ කියනවා සමහර අය අපිවත් යකෙක් වගේ දකිනවා. මොකද හේතුව මේ අපිව මරන්න හදන්නේ කියලා හිතනවා. මනස විශේෂයෙන්ම මනසට වහල් වෙලා ඉන්න කෙනෙක් නම් ඉන්නව නෑ. ඒකට හේතුව මනස ඇතුලෙන් දැනගන්නවා මෙයා ආශ්‍රය නිස්රේ කරොත් එහෙම මට පැවැත්ම නෑ. ඒ නිසා අරයට දෙන ඔක්කොම සංඥාව ඔහේ යන්න එපා, ඔය බණ අහන්න එපා, ඔක ප්‍රගුණ කරන්න එපා, මොකද ඉදිරියට එල්ල ටෙලිනන්ට් එක බලාගෙන ඉන්නෝ කියලා දානවා. දාපු ගමන් මොකද වෙන්නේ? මායයට අවශ්‍ය කරන වට පිටාව ඒ තුල සැකසෙනවා. ඉතින් විශේෂ ප්‍රඥාවක් තිබුණොත් ලොකු වීරයක් යොදලා ප්‍රඥාවක් යොදලා එයා ඒ තුලින් නිදහස් වෙනවා. මනස විවෘත කරගත්තාම මනසේ ස්වභාවය කියන එක ආරම්භ වෙන්න පටන් ගන්නවා. ස්වභාවය කියන එක ආරම්භ වෙන්න පටන් ගන්නකොටම පුජ්‍යල මැදිහත් වීම නැත්තම් මේ මනස දිය වෙලා යනවා. පුජ්‍යල මැදිහත් වීමෙන් එහෙම නැත්තම් උපාදානයෙන් තමයි මනස හැම තිස්සෙම රැඳිලා තියෙන්නේ. මනෝ සංචේතන ආහාර නිතරම දෙන්න ඕන. ඇලීම් ගැටීම් සුඛ දුක්ඛ උපේක්ෂා මිශ්‍ර වේදනා දෙන්නම ඕන. දුන්න නැති වුණොත් විවෘත වුණොත් මොකද වෙන්නේ? ආහාර නැති වෙනවා. ආහාර නැති වෙනකොට මැරෙන්න හදනවා. සමහර අයට ඒක බොහොම දරා ගැනීමේ ශක්තියක් තියෙනවා. සමහර අයට නැහැ. සමහර අයට පොඩි තුවාලයකට බෙහෙත් දාන්නත් බෑ, මරවිලා තෝනේ දෙනවා. සමහර ඉන්නෝ සෙබළු වගේ අය ඉන්නවා, කඩලි කෑල්ලක් තියලා හපාගෙන ඇඟේ තියෙන උණ්ඩයක් පිහියක් ඇතුළට දාලා අයින් කරන්න දීලා බලාගෙන ඉන්න කට්ටිය ඉන්නේ නැද්ද? ඇඟේ තියෙන උණ්ඩයක් අයින් කරන්න දීලා කඩලි කෑල්ලක් තියලා හපාගෙන ඉන්න සද්ද නැතුව අයින් කරන්න කියලා. ඒ තරම් වීරයක් තියෙන බලයක් තියෙන කට්ටිය ඉන්නවා. ඉතින් අර ඒ වීරිය බලය හා ඒ අතර තියෙන වෙනස තමයි තියෙන්නේ. එහෙම නැතුව හැම කෙනෙක්ම කම්පණය විය යුතු නැහැ. එහෙම විය යුතු නැහැ. ජීවිතේ යම් ආකාරයක දෙදරා යන මහ බලයක් ඒ විශ්වීය ගමනේදී ඕමාරු වීමේදී කෙනෙකුගේ ජීවිතය තුළ ඇති වෙන්න පුළුවන්. ඇති වෙන්න පුළුවන්. ඒට වීරිය හොඳින් එකතු කරන්න ඕන. මනා ප්‍රඥාවෙන් කළමනාකරණය කරන්න ඕන. සංයමයෙන් ධර්මයේ දිහා බලන්න ඕන. එතකොට මේ දෙයක් එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපේ ජීවිතවලත් එහෙමයි. මේක ඇතුලේ තියෙන සක්කාය දිට්ඨිය මහ ගිනි බෝලයක් වගේ අවසාන දෘෂ්ටියත් සිඳෙනවත් එක්කම අශේෂ විරාග වෙනකොට නිරෝධ වුණා. ඒ නිරෝධ වෙනකොට මුළු ඇඟම කිලි පොලාගෙන ගිහිල්ලා කෙනෙකුගේ මුළු සරුවාංගයම තුලින්ම ඇදී යන මහ බරක් කින් නිදහස් වුණා වගේ, හිසේ තිබුණු මල්ලක් බිමින් තිබ්බා වගේ, අඳුරු හිටපු කෙනෙකුට පහනක් දැල්වුවා වගේ, මම් මුලාවෙකට මග කියා දුන්නා වගේ හිතට ගතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඒක දුරු වීම තුල ඒක ස්වභාවිකයි. කෙනෙකුගේ ඒ තත්ත්වයේ ඒ විදියට ඒක එහෙම පවතිනත් ඕන, කිසි ගැටලුවක් නැහැ. නමුත් හැමෝටම එහෙම විය යුත්තකුත් නැහැ. මේක ප්‍රඥා දර්ශනය. කවුරු හරි හිතන්න එපා මාව වියුලන්නේ, මට වෙනසක් වුන්නේ නැහැ, මට යකඩ බෝලයක් වගේ කපිට වුනේ නැහැ, එහෙම වෙන්න ඕනත් නැහැ. තමන්ගේ ඥාන දර්ශනය, විමුක්ති ඥාන දර්ශනය, මේ නිරෝධ ධාතුව කියන එක තමන් දකිනවනම්, තමන්ට දැනෙනවනම්, තමන්ගේ ආත්මය වෙනවනම්, තමන්ගේ කොයි පැත්තේ බැලුවත් ආත්ම දෘෂ්ටියක් අහු වෙන්නේ නැත්තම් ගැඹුරු මනසේ බාහිරට ආපු ගමන් අපි ආයි සම්මුති ක්‍රියා කරන්න ඕනේ විදියට ගැඹුරු මනස තුල ඥානණය තුල අපි ආත්ම දෘෂ්ටියකින් තොරව ක්‍රියා කිරීමේ සුවිශේෂ හැකියාව තියෙනවා නම් ඒක හරි වටිනවා. සාමාන්‍යයෙන් ඔබ දැකලා තියෙන ඔය සීරියකා දිස්ත්‍රි මහ සුපුන් දිස්ත්‍රි වගේ තිබිලා දුර වෙනකොට ඒකත් කොහොමද වෙන්නේ? කියන්නේ ඇඟපත වේවුලලා මේව කරලා දරදඬු කරලා ලොකු යුද්ධයක් කළා තමයි ඒකත් අයින් වෙන්නේ. මම හිතනවා සක්කාය දිට්ටි ඊටත් වඩා ප්‍රබලයි. මොකද අර දෘෂ්ටිය මේ ටික කාලයකට පස්සේ වෙහිච්ච ගන්නේ. මේ දෘෂ්ටිය සසරේ ඉඳලා එන, උපතේ ඉඳලම මේ කලලේ අල්ලගෙන වැඩිච්ච දෘෂ්ටිය. මෙයා එළවනකොට එයා කෑ ගහනවා, මාව මරන්න හදනවා, මාව බේරගන්න කියලා. ඒලා ඉතින් ප්‍රතිප්‍රහාර දිගටම ලබා දෙනවා. දැන් අර හරියට තේරුම් ගත්ත ත්‍රස්තවාදය මහින්ද රාජපක්ෂයන් මගදී ආයෙල්ලු අසා අපි සාම කතා කරා, වැලාම දැන් ගහල ඉවර කරනවා කියලා ගහලම ඉවර කරලා දැන් මගදී බෑ. ඒකද හොඳට තේරුම් ගත්තට පස්සේ පුජලේ අයි මගදී ඒක නතර කියලා සාම කතාවක් නැහැ. ඒ වගේ තමයි මමත්වයක් හරියට මගදී තේරුම් ගත්තොත් එහෙම මොකද වෙන්නේ? අර දරදඬු බවක් ඇති වෙන්නේ, ලස්සනයක් ඇති වෙන්නේ. අරයා සාම සාකච්ඡා ඉල්ලනවා. ඔයද නැවත මට පොඩ්ඩක් පොඩි බ්‍රේක් එකක් දෙන්න, මට වහන්සි බ්‍රේක් එකක් දෙන්න, මට වහන්සි ගහන්න එපා, මේ බලන්න රිදෙනවනේ ඔබ ගැහුවාම කියලා සාම සාකච්ඡාව කියලා. හරියට තේරුම් ගත්ත කෙනා හරි බෑ බෑ මේක මෙයත් එක්ක මෙයා දුක පිනිස පවතින දෙනෙක්. මේක ත්‍රස්තවාදයක් කියලා තේරුම් ගත්තා. ඒක එහෙම එකක් නෑ, ඉදිරියවත් දෙන්නෙම නෑ. ඒ වගේ තමයි තමන්ගේ අධ්‍යාත්මය තුලත් මේ මමත්වය දුකයි. ආයි මෙයත් එක්ක සාම සාකච්ඡාවක් නෑ. මමත්වය දුරු කළ යුතුමයි, මමත්වය ප්‍රහාණය කළ යුතුමයි කියලා එයත් එක්ක සාම සාකච්ඡා නැතුව පහර දෙන්න ඕන. ඉතින් පහර දෙන්න කලින් ඉස්සෙල්ල හොයන්න ඕන මමත්වයට අර ආහාර සපයන්නේ, ත්‍රස්තවාදයට ආහාර සපයන්නේ, ආයුධ සපයන්නේ කොහෙද කියලා. ඉතින් අපේ ජනාධිපතිතුම ඉස්සෙල්ලම හොයාගෙන ඉස්සෙල්ලම ගැහුවා නැවොල්ල තියෙන ආයුධ ගබඩා වලටයි වටේටම නායක වැට දාලා ඉවරලා ආහාර නැති කළා. නැත්තම් මොකද වෙන්නේ? පෝෂණය වෙනවා. එතකොට මනෝ සංචේතන ආහාර වලින් තමයි මෙයා බලවත් වෙන්නේ, මමත්වය, ත්‍රස්තවාදය. එකනේ නිවන් දකින්නෙත් යුද්ධ කළා වගේ. අපි ඉන්න මේ අමාරුයි මාත්‍ර ඉන්න ඒක ඇත්තම නිවන් දකින්න යුද්ධ කළා වගේ. ඒ යුද්ධයක් ජයග්‍රහණය කරනවා වගේ. ඈ ඒ අවශ්‍ය කරන මානසික අවශ්‍ය කරන මමත්වේ නැමැති ආයුධ සපයන්න මනෝ සංචේතන ආහාර මනසට බලය සපේන දේවල් වලට තමයි ඔය මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ. ත්‍රිවේදනාවන් ඔස්සේ ලැබෙන ආහාර පද්ධතිය. ඊට අනුගත සංඥාවල් වඩන්නේ නැතුව අපි වඩනවා නිරෝධ සංඥා. අපි රූප සංඥා වඩන්නේ නැතුව අරූප සංඥා වඩන්නේ නැතුව නිරෝධ සංඥා වඩනවා. දැන් ඔය තියෙන භාවනාවල් කියලා කරන යම් යම් අයගේ භාවනාවල් වල මොනවද තියෙන්නේ? රූප සංඥා තියෙනවා. එහෙම නැත්නම් අරූප සංඥා තියෙනවා. නිරෝධ සංඥාවේ භාවනාවක් කෙරෙන්නේ මෙහි පමණයි. තව ඉන්නවා ලංකාවේ කීප දෙනෙක් ඉන්නවා. ලෝකෙත් ඉන්නවා බොහොම දුර්ලභව පිරිසක් ඉන්නේ, බොහොම දුර්ලභ පිරිසක් එතෙන්ට යන්නේ. නිරෝධ සංඥාවේ භාවනා වඩන්න ඕන නිරාවරණේ වෙන්න නම්. නිරාවරණේ වෙන්න නම්. දැන් තමන්ගේ හොරෙක් පර්ස් එක උදුරගත්ත දවසට කොහොමද සලිත වෙන්නේ? කෑ ගහනව නේද? ඇයි අල්ලගෙන ඉන්න දෙයක් අරගෙන යනවා. ඒ වගේම එකපාරට මාළි කඩාගත්ත දවසේ කොහොමද වැඩේ? කඩාගෙන තියෙනවනම් කොහොමද? කට්ටියක් කියලා දෙනවා හැමදෙන්නේ මට හිතා ගන්න බැරි නෝ මං ගල් වෙලා බලන් හිටියා කියනවා. ඒ වඩුසය කඩාගෙන ගියා කියලා. ඒ කියන්නේ දැඩි තෘෂ්ණාවක් තණ්හාවක් තිබුණා. එයාට හිතා ගන්න බෑ ගන්න ඕන ක්‍රියාමාර්ගය මොකද්ද කියලාවත් බලාගෙන හිටියා කඩාගෙන යනකම්. ඒ තමන් දැඩිව අල්ලගෙන ඉන්න තියෙන දේ. එතකොට සක්කාය දිට්ඨිය කියන්නේ තමන්ගේ මුදල් පසුම්බිය වගේද? තමන්ගේ මාළය වගේද? ඊට වඩා ප්‍රබලව කොච්චර හොඳට අල්ලලා ඉන්නවද? ඈ මේ මම, මේ මගේ ශරීරය, මේ මගේ ඇස, මේ මගේ කන, මේ මගේ වැඩ, මේ මගේ සිත, මේ මයි self මයි නේ ඔහොම කියලා මගේ ජීවිතය කියලා අල්ලගෙන ඉන්නවා. මේක ඉදිරිලා යන්න හදනකොට මොකද කරන්නේ? අපි ස්වභාවයෙන් දුන්නත් ඒ කය යම්කිසි ක්‍රියාවලියකට භාජනය වෙනවා. සරිත වීමකට භාජනය නොවීම බෑ. අනිවාර්යයෙන් වෙනවා. හැබැයි මේ කාලයක් තිස්සේ අපි බොහොම දුක් ගැහැට විඳලා හොයපු නිසා අපි සන්තෝෂ වුණා. මෙයා එළියට දොට්ට බහලා යනකොට සන්තෝෂ වුණා. බොහෝ සන්තෝෂයටපත් වුණා. අනේ මේ මිනිස්සයා යනවා නේද? මම මේ හොය හොයා මෙතෙක් කාලයක් දොට්ට දාන්න බලාගෙන හිටපු කෙනා නේද මේ යන්නේ කියලා සතුටක් ඇති වුණා. හැබැයි දන්නේ නැත්තම් මොකද වෙන්නේ? දන්නේ නැත්තම් මොකද වෙන්නේ? සලිත වෙනවා. නමුත් ඒ සලිත වෙනකොට මාරපාක්ෂික ධර්ම ඒ පැත්ත අපි ගන්න හොඳ නැහැ. අපි නිරෝධ පාක්ෂික, බුද්ධ පාක්ෂික ධර්මය ගන්න ඕන. නේ? දස්සවාදයේ සලිත වෙනකොට මෙහි කට්ටිය කිව්වා අනේ පව් ඒගොල්ලන්ට රිදෙනවා, අනේ ගහන්න එපා පව් ඌව වෙනවා කියලා. එතකොට ත්‍රස්තවාදී ආයි වැඩෙනවා. එතකොට අපි මේ ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගන්න හොඳ නෑ. අපි ගන්න ඕන නිරෝධ පැත්ත. අපි ගන්න ඕන ධර්මයේ පැත්ත. අපි ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ පැත්ත. දැන් මේ රක්ටේ ඉන්නේ ඊහොම තමයි. මේ කියවම ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගන්නවා. නේද? අපිට හතුරුකම් කරන පුජ්‍යලගේ පැත්ත ගන්නවා. අනේ පව් ඒගොල්ලෝ අනේ ඌව වෙනවා පව් කියලා. එහෙම නෑ. අපි අපේ පැත්තේ ඉන්න ඕන. අපි ධර්මයේ පැත්තේ ඉන්න ඕන. අපි බුදුරජාණන් වහන්සේගේ පැත්තේ ඉන්න ඕන. ඒ වගේම තමයි මමත්වයේ පැත්ත ගන්න එපා. මමත්වයට අනුකම්පා දක්වන්න යන්න එපා. මමත්වයේ දුරලන්න මහන්සි වෙන්න ඕන. මමත්වයේ දුරලන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන්. ඒ මාර්ගයේ මුණ ගැහෙන්නේ දාන සීල භාවනාවල් කරනකොට. ඈ සීල කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රීලයේ බවට පත් වෙන්න ඕන. අර පද නැති, වෘත නැති, නොකැඩෙන, නොබිඳෙන, අපිරිසුදු නොවන ආර්යකාන්ත සීලය හෙවත් දෘෂ්ටි වලින් තොර වූ දෘෂ්ටි නැති සීලය ඇති වෙන්න ඕන. ඒක තමයි ආර්ය සීලය කියලා කියන්නේ. වෘත සීල නෙමෙයි. දැන් අපි අය ගොඩාක් හිතා ඉන්නෝ මේ අට සීලේ, දස සීලේ, පංච සීලේ මේ බුදුහාමුදුරුවන්ගේ කියලා. එහෙම එකක් කරපු සමාදන් කරපු අවස්ථාවක් මේ එක සූත්‍රයකව සඳහන් කරන්නේ නැහැ. මෙන්න මේ සූත්‍රය දේශනා කරද්දී මුලින් මේ පංච සීලයේ ආනන්ද හාමුදුරුවන් විසින් සමාදන් කරන ලදී. එහෙම කියලා තියෙනවද මේකේ? එහෙම තියෙනවද? ඔයගොල්ලෝ අහලා තියෙනවද? බුදුහාමුදුරුවෝ කල්ලි කරලා නැහැ එහෙම එකක්. මේ විකාරයක් තිබිලා නැහැ. ඊට පස්සේ අටසීලියක් සමාදන් කෙරෙවුම පන්සල් දෙක් කරගෙන කියලා එහෙම එකක් කරලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ තියෙන්නේ වෘත සීල නෙමේ, දෘෂ්ටිගත නොවීමේ සීලය, ආර්යකාන්ත සීලය. එයයි පුරුදු කරන්නේ. එයයි තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය චේතෝ විමුක්තික මෛත්‍රිය නිසා චේතනා වඩ වඩා මේ සියලු සත්වයෝ සූපත් වේවා කියන අර මෝඩ වචනයක් කියා ඉන්නේ නැහැ. සියලු සත්වයෝ සූපත් වෙන එක හොඳයිද? බුදුහාමුදුරුවෝ දේශනා කරා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා කියලා. ඒකේ තියෙන සියලු සත්වයෝ භවයෙන් නිදහස් වේවා කියලා. සියලු සත්වයෝ සූපත් වේවා කියලා නෙවෙයි, සූපත් වුණොත් මස්කඩේහාරය මස්කඩකාරය විදියටම සූපත් වෙනෝ, ත්‍රස්තවාදීය ත්‍රස්තවාදීය විදියටම සූපත් වෙනෝ නේද? එහෙම හරියන්නේ නැහැ. සියලු දෙනාම සත්‍යයට පැමිණෙත්වා, සියලු දෙනාම නිර්වාණය දකිත්වා. එහෙම නැතුව ඒ ඉන්න තැන් තැන් වල විද්දි මිනිස්සු පුස්චිමත් මිනිස්සු වුණොත් මොකද වෙන්නේ? ඒ මිනිස්සේ පාපේ තව හොඳට කරනවා. ඒ නිසා මිනිස්සු සියලු දෙනාම සම්මාදිට්ඨියට පත් වෙත්වා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය. අර ඔක්කොටම වඩා වටින්නේ චේතෝ විමුක්තික මෛත්‍රයයි. මෙත්තාය භික්කවේ මහණෙනි මෛත්‍රී යනු. අර ටික ඔක්කොම කියාගෙන ආවේ මොකටද දන්නවද? අර උපදින නූපදින මේ ඈත ඉන්න ළඟ ඉන්න මේ බ්‍රාහ්මණ භාවනාව. ඒ ටික කියාගෙන කියාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ නිවැරදි නිර්වචනය දෙනවා. මහණෙනි මෙත්තාය භික්ඛවේ මෛත්‍රී කියන්නේ මහණෙනි අර ටිකට නෙමෙයි. චේතෝ විමුක්තිය, චේතෝ විමුක්තියටයි. ඒ චේතනා කර්ම වඩ වඩා ඉන්න එකට නෙමෙයි මෛත්‍රී කියන්නේ. මම චේතෝ විමුක්තියටයි. ඒ ආසේවිතාය අන්න ඒ භාවිතා කරන්න, ආශ්‍රය කරන්න. ඒ භාවිතාය ඒ භාවිතා කරන්න. බහුලී කතාය ඒ වඩන්න. නිරෝධ සංඥා වඩන්න, විමුක්ති සංඥා වඩන්න. මුකුත් දාගන්න එපා. ඇත්ත වශයෙන්ම දැන් මාහට වුවත් මේ ධර්මයේ කියන්නේ හරිම සුවයි සපයි. ඔයත්තන්ට ධර්මය අහනකොට සුවයි සපයි. ආයේ ගිහිල්ලා ලෞකික සංඥා මිනිසුත් එක්ක ලෞකික විදියට හිතන්න කියන්න සංඥා යොදවන්න ගියාම ඒක නිකන් පින්නතුනේ හරි කරකස තැනකට තමන්ගේ ඔළුව වැටුණා වගේ අපහසුතාවයක්. එසන ධර්මයේම ජීවත් වෙනකන් එයාට පුදුමාකාර සුවයක් තියෙනවා. ඉතින් දැන් අපි කල්පනා කළොත් එහෙම මේ ධර්මානුකූල ස්වරූපයකින්ම මේ සම්මුතියත් එක්ක කතා කරන්න පුළුවන් කියලා. ටිකක් පුළුවන් බුද්ධිමත් ඥානවන්ත මිනිස්සුත් එක්ක. නැත්නම් අනිත් අයත් එක්ක එහෙම කටයුතු කරන්න බෑ. මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේ මිනිස්සුන්ගේ ස්වභාවයට කෙනෙක්. ඒකයි වැඩේ. ඒ කෙසේ වෙතත් ඒ අතරින් අපිට ධර්මය වඩා ගන්න බැරි කමකුත් නැහැ. ධර්මය වඩා ගන්න පුළුවන්. අපේ ධර්මඥානෙ මේ විදියට අපි රඳවගෙන ලෝකයට මේ විදියට වහර පාවිච්චි කරමින් ජීවත් වෙන්නත් පුළුවන්. එයන්නේ නිවන් මඟ යනකොට මාර පාක්ෂික ධර්ම යොදවන්න එපා. මාර පාක්ෂික ධර්මයක් කියන්නේ මොකද්ද? මමත්වේ මාර පාක්ෂික ධර්මයක්. එතකොට මමත්වේ යොදලා යම් කාර්යයක යෙදෙනවද? එතකොට ඒක සාර්ථක කරගන්න බෑ. ඒ නිසා ලංකාවේ යුද්ධයක් තීදී මොකද කරේ? ඒ ජාතිකය ගත්තේ නෑ. පුළුවන් තරම් අවම කළා. ඒ ජාතිකය ගත්තේ නෑ. මොකද දන්නවද? ඒගොල්ලෝ පටලවා ගත්තනම් ඒගොල්ලෝ මේක ඇතුලේ ඉඳගෙන අවුල් කරනවා. නැකනේ තියෙන ස්වභාවය. එතකොට මාරපාක්ෂික ධර්ම මේගස්ස දාන්න එපා. දැම්මොත් මොකද කරන්නේ? එයා ඇවිල්ලා මේගස්ස අවුල් කරනවා. නිදහස් වෙන දැන් යන්න දෙන්නේ නැහැ. එයා වෙන කොහේ හරි අරගෙන යනවා. නිසි කාර්යය කරන්න වෙන කාර්යයක් සිද්ධ වෙනවා. මඤ්ඤමානෝ කෝ භික්ඛු භද්දෝ මාරස මමත්වයෙන් හිතන්න ගියොත් බැදිලා යන්නේ මාරයට. ඒ කියන්නේ මමත්වය යොදවලා වැඩ ගන්න ගියොත් අමාරු වෙයි. ඒ නිසා හරි සැලකිලිමත් වෙන්න ඕන. මේ මං යොදන්නේ මමත්වයේද? මේ යොදන්නේ මමත්වයේද? අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝති. මමත්වයෙන් තොරව ඔබේ චින්තනය, ඥානය, දර්ශනය ඔබ වඩනවා නම් ඔබ මුත්තෝ නිදහස් වන්නේ මාරයාගේ. ඇතිවන සෑම ගැටලුවක් හමු වෙහෙම ධර්මය සිහියට ගන්න. ධර්මය සිහියට අරගෙන ධර්මයට අනුගත කරන්න මනස. ඉන්පසුව ඒ ප්‍රශ්නයේ ගැටලුව එතන විසඳෙනවා. එසා ධර්මයේ යම් තැනකට අනුගත නොකරයිද එතන ගැටලුව ඒ තාක් විසඳෙන්නේ නැහැ. යමක් ග්‍රහණය කරයිද දුක මිනිස සංවේගය දුක් දුම්නස් පිනිස පාධානේ පිනිස හේතු වෙනවා. අතහැරීමේ ආකාර දෙකයි, අපේක්ෂා රහිතව, අපේක්ෂා සහිතව, හේතු සාධක රහිතව, හේතු සාධක සහිතව. හේතු සාධක නැතිව මානසික අතහැරීම කරන්න ඕන. හේතු සාධක නැතිව මානසික අතහැරීම කරන්න ඕන. යම් වින්දනයක බැඳුනොත් ඒ වින්දනයෙන් ගැලවෙන්න ඉඩ දෙන්නේ. කොච්චර හරි අල්ලල බැඳලා තියන්න බලනවා. යම් සංඥාවක බැඳුනොත් ගැලවෙන්න දෙන්නේ. ඒ සංඥාවේ අල්ලල බැඳලා තියන්න බලනවා. හරියට තමන්ගේ අතක් හෝ කකුලක් හෝ කොහේ හරි බැඳුත් තමන් කොච්චර ඉස්සරහට ඇදෙන්න හැදුවත් යන්න බෑ. ඒ නිසා මේ බැඳීම දුරු කරන්න ඕන. ඒ බැඳීම දැස ධර්මානුකූලව බලන්න ඕන. ඒ බැඳීම ලෙස බැඳුණු ස්වභාවයේ දැස බලන්න ඕන. ඒ ස්වභාවයට ධර්මානුකූලව අනුගතද කියලා බලන්න ඕන. ඒ බැඳුණු ස්වභාවයට ධර්මානුකූලව අනුගත වෙන්න ඕන. එවිට ඒ සෑම බැඳුමක්ම මරණයෙන් අවසන් වන නිසා කිසිදු සත්‍යයක් මේ ලෝකයේ තිබෙන ඉන්ද්‍රිය සංවේදීතාව තුළ නැති බව ප්‍රත්‍යක්ෂ වීමත් සමග ඔබට එය අතහරින්න පහසු වෙනවා. හැම දෙයකම තියෙන తాවකාලිකත්වය, හැම දෙයකම තියෙන විපරිණාම ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය, මම කියන පුජ්‍යල ප්‍රතිරූපය, වයසට ගියා මේ සියවසේ මිය ගියා, අන් අය කියන පුජ්‍යල ප්‍රතිරූප, වයසට ගියා මේ සියවසේ මිය ගියා, මගේ සංකල්ප, මගේ ඥාන, මගේ සිතුවිලි, ඒවා වෙනස් වුණා, නැති වුණා. ඒ අතර මම කියන අවිද්‍යාත්මක සංකල්පමය සිහිනය, එහෙම නැත්නම් අවතාරය සැරිසරනවා. මම නැමැති අවතාරය සැරිසරනවා. කොතනද මේ අවිද්‍යාත්මක දෘෂ්ටි ජාලය මැද, සංකල්ප මැද? ඒ අතහැරින්න ඔබට සහනය ලැබෙනවා. කිසිම වේදනාවක්, කිසිදු සංඥාවක් අල්ලා නොගන්න. අතහැරපු හැම අවස්ථාවකම සැහැල්ලුව ලැබේවි. ග්‍රහණය කරපු හැම අවස්ථාවකම වේදනාවක්, දුකක් පීඩාවක් කනස්සල්ලක් දැනේවි. වක්කඩ ළඟ ඉන්න කොකෙක් වගේ බලාගෙන ඉන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මානසික මාළු පාවෙන්නේ නැහනේ. ඈ දෘෂ්ටියක් අල්ලගන්න නෙමෙයි ඉන්නේ. ඒ නිසා මොකද්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්නේ අපා. තමන් නිදහස් වීමට බලන් හැම දෘෂ්ටියෙම සියල්ලගෙම මේක මනෝභාවයක් අල්ලගන්න එකක් නෙමෙයි. සියලු මනෝභාවයන්ගේ නිදහස් වීම. එහෙමනම් ඔබ අතහැරිය යුත්තේ කොටසක් නොවේ සියල්ලයි. සියල්ල අතහැරී තන ඔබට බලන්න රකින්න දෙයක් නැහැ. කරන්න නොකරන්න කිසිවක් නැහැ. සියල්ලට නොඇලීම පුරුදු කරන්න. ඒ තමයි නිරෝධ ධාතුව වැඩි වීම. නිරෝධ ධර්මය වැඩි වීම. ශීශයකටවත් නොඇලෙන්න. කුමන ස්වරූපයකින් හෝ නොඇලෙන්න. සම විටම යම් තැනක බැඳීමක් ඇද්දයි බලන්න. ඒ දෘෂ්ටිය, ඒ සංකල්පය, ඒ වචනය අතහරින්න. අශේෂ විරාග වූ ධර්මානුගත කරන්න. ඒ ධර්මයට අනුගත කරන්න. ශේෂයක්වත් නොමැති නොබැඳුණු අවස්ථාව තමාගේ ඥානය තුළ, පැවැත්ම තුළ, ජීවිතය තුළ පිහිටවන්න. සම විටම ස්වභාවික වෙන්න. ස්වභාවය ස්වභාවයටම ගන්න ඉඩ හරින්න. තමන්ගේ පාලනය කිරීමට හෝ රැක ගැනීමට, තල්ලු කිරීමට, ඇද ගැනීමට උත්සාහ නොකරන්න. ස්වභාවයට ස්වභාවයම ඇතිවීමට ඉඩ හරින්න. ස්වභාවය ස්වභාවයේ ආකාරයටම ඇතිවන්නට ඉඩ හරින්න. ඒ මැදට ඔබ නොපවණින්න. පණින්න එපා. ඔබ පැනනහම තමයි මේ ඔක්කොම ප්‍රශ්න. මම කියන කෙනා අවදි වුණහම තමයි ප්‍රශ්න. මම කියන කෙනා යොමු කළහම තමයි ප්‍රශ්න. මම කියන කෙනාව දුරස්ව තබන්න, ඈත්ව තබන්න, දුරින් දුරු කරන්න. ස්වභාවය ස්වභාවයට ඉඩ දෙන්න. ඒ දියවි යන්නට, සුළඟේ ගසාගෙන යන්නට ඉඩ හරින්න. ඔබ ඒ ග්‍රහණය කරන්නට උත්සාහ නොකරන්න. තමන්ගේ ආත්ම සෙනෙහය ග්‍රහණය කරන්නට එපා. ඔබ උත්සාහ කළ යුත්තේ මමත්වයේ අතහැරීමටයි, ආත්ම දෘෂ්ටි අතහැරීමටයි, ඉන්ද්‍රියන් සය අතහැරීමටයි. ඔබ උත්සාහ කළ යුත්තේ කාලය අතහැරීමටයි. ඔබ උත්සාහ කළ යුත්තේ ක්‍රියාව අල්ලා ගැනීම හා අතහැරීමේ ක්‍රියාවලිය අතහැරීමටයි. අල්ලා ගැනීම හා අතහැරීමේ ක්‍රියාවලිය ඔබ අතහරින්න ඔබ සැහැල්ලු වෙනවා, සංසුන් වෙනවා, සෞම්‍ය වෙනවා. තමන් ස්වභාවික හෝ අස්වාභාවික හෝ නොවන්න. එවිටයි ඔබ ස්වභාවික වන්නේ. තමන් ස්වභාවික හෝ අස්වාභාවික නොවන්න. එවිටයි ඔබ ස්වභාවික වන්නේ. ඔබ යම් තැනක නැද්ද, මම යම් තැනක නැද්ද, ඔහු ඇය යම් තැනක නැද්ද, එතනයි ස්වභාවිකත්වය. මම යම් තැනක නැද්ද, ඔහු ඇය අපි යම් තැනක නැද්ද, එතනයි ස්වභාවිකත්වයේ තිබෙන්නේ. ඉස්සරහදී තව තවත් අවබෝධයේ ගොඩ නැගිලා වාර කීපයක්ම කොහොම කොහොම හරි දඟලලා දඟලලා හරි නේද අතහැරිලා යාවේ. හ්ම්. එනිසා ඔබෙත් ඒ ධර්ම අවබෝධාත්මක ගුණය ප්‍රකට කරගන්න ශක්තිය ඇති කරගන්න, තව තවත් සද්ධර්මය ශ්‍රවණය කරන්න. ඔබ පළමුවෙන්ම අවබෝධයට පත් වෙන්න, ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙන්න ඒකම ඔබේ ඥාතිවරයට, මව්පියන්ට, සහෝදර සහෝදරයන්ට දිය හැකි උතුම්ම ත්‍යාගයයි ධර්ම දහනය. එය අකුරු ටිකක් නොවේ, පද ටිකක් නොවේ, සූත්‍ර ටිකක්, වැකි ටිකක් නොවේ. ධර්මය කියන්නේ